ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේ සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සම්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආනාපාන සති අස්ස පරිපුන්නා සුභාවිකා අනුපින්වං පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකං පභාසේති අබ්බාමිත්තෝ චන්නිනාති. සද්ධාවන්ත පින්වතුනි, ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් භාවනා කර්මස්ථාන අතර මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති භාවනාව සවිස්තරව දේශනා කරන අවස්ථාවක දෙසු ගාථාව ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ. බුද්ධ ශාසනයේ අල්ප කෝටි ගණනාවකින් ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලවල භාවනා සම්බන්ධ යෙදීම් අපමණ තියෙනවා. විශේෂයෙන් කල්ප විනාශ ආරම්භයේදී මුළු ලෝක ධාතු ආශ්‍රය සීලම සත්‍යය සුගති ලෝකවල ඉපද ධ්‍යාන භාවනාවද බමුණෝ යන සිතක් තියෙනවා. එසේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පසුව භාවනාවෙන් ලැබිය හැකි උසස් මාර්ගය සාදා දක්වලා තිබෙනවා. ඒ කියන්නේ නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ගෙන් පෙළෙන ලෝක සත්‍යයට අජාති අජර අව්‍යාධි අමෘත අසංකත ධාතු සංඛ්‍යාත විනස් නොවන සාන්ත සදාකාලික අනාමහ නිවන් සෝ පිණිස භාවනා වැඩීමේ උපදේශයයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ගාථා දේශනාව අපි සලකා බලන්නට වටිනවා. පටිසම්භිදා මග්ගපාළියේ ආනාපාන සති කථා නම් වූ දේශනා කොට්ඨාසයට මේ දේශනයේ ගාථා රැතුමක් හේතු දෙන්නා. ත්‍රිපිටක ධර්මයේ වැඩිම ප්‍රමාණය ආනාපාන සතිය ගැන දේශනාව සඳහන් තියෙනවා. සූත්‍රාන්ත පිටකයේ දීඝනිකායෙහි මහා සතිපට්ඨාන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායෙහි සතිපට්ඨාන සූත්‍රය, සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය, රාජ්‍යන කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගපාළිය, විනය පිටකයේ ආරාධිත පාළිය, අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය, මේ ආදී ස්ථාන රාශියක දේශනා කොට ඇති සමස්තර දේශනාවක් ආනාපාන සති භාවනා සම්බන්ධ දේශනාව. මේ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. ආනාපාන සතියස්ස පරිපූර්ණා සුභාවිතා නිහිතවිදි යම් කිසි බෞද්ධයෙකු විසින් ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දසම පරිද්දෙන් පරිපූර්ණ වරණ ලද්දේ නම් සුභාවිත ලෙස වරණ ලද්දේ නම් අනුපිළිවෙලින් වරණ ලද්දේ නම් ඒ බෞද්ධයා තමන්ගේ ආත්මභාවය නෙමෙති ලෝකය පසනස්වා බොහෝ දවසක උදාවන මලාගදීන් නිකුත්තු තුන්සඳ නමලක් තමන්ගේ ආත්මාව ලෝකයේ බබුලෝනවා කියන එක මේ ධාතාරේ කෙටි තේරුමයි. බුදුරජාණන් වහන්සේ දේශුයි මේ භාවනා මාර්ගය බෞද්ධයන් වශයෙන් නිතර නිතර අහන සාකච්ඡා කරන විදින භාවනා මාර්ගය. ඒ නිසාම මේ භාවනා සම්බන්ධව නිවරදිව පැහැදිලිව අනුපිළිවෙල දැනගෙන සිටින වැඩගත් වෙනවා. අපි මේ පුසම් මහා පෝෂක දවස නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට ලංකා දීපයම සදාම්මාලෝකී ඒකාලෝක වූනි නියුතුන් උපෝෂක දවසේදී මතුවානාගතය අදකටන් ඉදිරියානාගතය ධාන මාර්ගඵලලාබීන් පහළවෙත්තුවා කියන ප්‍රාර්ථනය ඇතුව මේ දේශනයේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ දුමාරාතන් වහන්සේ මේ අවුරුදු 2306ට පෙර අද වාගේ පොසොන් පුර පසළොස්වක පොහෝ දවසක ශ්‍රී ලංකාවට වැඩම කරලා මහා පෘථිවිය කම්පා කරවමින් ශ්‍රී ලංකා දීපේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. එනි උපෝසත දවසේ ශ්‍රී ලංකා දීපවාසී බෞද්ධයන්ට අතිශයින්ම විශේෂ වෙනවා. එනිසා මේ පොසොන් පොහොය දවසේදී බුදු සසුන බබලෙව්ව ශ්‍රී ලංකා දීපේ ඒකාලෝක කළ මේ බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයේ මූලිකම ගුණාගෙන තිබෙන ආනාපාන සති භාවනා සම්බන්ධ කරුණු ටිකක් පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. අපි සලකා බලමු ලෝකීය බුදුරජාණන් වහන්සේ බුදු ධාතකත් වූ භාවනා මාර්ගය ගැන පළමුවෙන් යම්කිසි රෝගියෙකු වෛද්‍යවරයෙක් සම්මුඛ වීමේදී වෛද්‍යවරයා පිළිබඳව මනෝ ආභෝධයක් ලබා ගන්නවා. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසවන්තයි ප්‍රතිකාර ලබා ගන්නේ. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසයෙන් පිහිටියානම් ප්‍රතිකාර ගැනීමේ සුවපත් වෙනවා. එවාගේ අපේ ජීවිත තුළට ලෝතුර බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම නිරෝගී සුවය වෙන ධ්‍යාන මාර්ගඵල නිර්වාණාභෝධය සඳහා මේ මාර්ගයේ දේශනා කළ සරුවඥන් වහන්සේ පිළිබඳව අපි වැඩිමනක් දැනගෙන තිබෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝතුර බුදු බාටපත් තුනේ ආනාපාන සති භාවනා කර්මස්ථාන ශීසී ඒ සර්වඥන් වහන්සේ පස්චිම භවයේ සිද්ධාර්ථ කුමාරයන්ව ඉපද පස්සු මාසයේදී වප්නගුල් උළෙලේදී දඹගස්සැටදී තමන් වහන්සේ ස්වල්ප වේලාවක් තුල ආනාපාන සති ප්‍රථම ඥානීය ප්‍රදෙවක් ඉන්නේ බුද්ධචාරිතේ හොඳින් හදිනව කියලා. ඒ වහන්සේ දීර්ඝ සංසාරයේ අතිශයින්ම භාවිත ස්වභාවික කළු කොට ඇති බව හඳින්න තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැරිදිවි සති දෙකක් ඇතුළතදී ආලාර කාලාම බුද්ධකරා පුත්‍ර දෙපළ වෙත අෂ්ට සමාපත්ති ලබාගෙන තියෙනවා. නැවත ඒ දෙදෙනාගේ ආරාධනයේ ප්‍රතික්ෂේප කොට තමන් වහන්සේ එකලාව උමේ දනවට වී මහා ප්‍රධාන වීරිය වැඩුවා. ඒ කාලයේ තමන්ගේ ධ්‍යානයක් පාරිචු කරගන්න බැරි තරම් ශාරීරික දුර්වලතාවකට මුහුණ පෑවා. නැවත බුදු වියනට මාස මද මාසයකට කලින් උන්වහන්සේ දුෂ්කරක්‍රියා වස්තර දම මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තාම ආනාපාන සති ධ්‍යානයත් උපදවා ගන්න පුළුවන් වුණා. ලෝතුරා බුදු වෙන දවස වෙනකොට ආනාපාන ධ්‍යාන ලාභී වෙසිටි. උන්වහන්සේ කිරිපිඩු පිළිගෙන 49 කොට වළඳා දින 49කට අදිස්ථාන කොටගෙනයි එදවස් හවස නතුරු උත්සවන් වල සම්වස් වලින් වැඩ සිටියේ. තමන් වහන්සේ නැවිය පිනේදී මාර්ගයේ ගමන් කරද්දී බුද්ධගයාවේ පිහිටි බෝධි වෘක්ෂ රාජානන් වෙත පැමිණ ඉතින් දුන් වහන්සේ කුසතන මිත්‍යාට එළලා වාදයෙන් සූදානම් වීමේදී බාහතර වෙන බුදු සරල ඇති වජ්‍රාසනයක් පහළ වුණා. මේ වජ්‍රාසන රූපයෙන් තමන් වහන්සේ භාවනා පටන් ගන්න සූදානම් වුණේ අංග 4කින් යුක්තව චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානයේදී ගෙනයි. මේ අවස්ථාවේදී පාරමිතා භූමියේ යම්කිසි ප්‍රමාද දෝෂයක් නිමිති කොටගෙන වසුවාර්ථ ජීපුත්‍රයා දසමින්වරක් මාරසේනාව සමඟ පැමිණ නව මහා වැසුගස්වමින් ගර්ජන තර්ජන කරමින් තථාගතයන් වහන්සේ පළවා හැරීමට දැඩිසේ ප්‍රයත්න දැරුවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රී අත්යේ පොළොවට දීපට කළ සත්‍යඥා බලයෙන් තමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. තමන් වහන්සේ කුඩා අවධියේ පටන් පුරුදු කළ ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මේ ආනාපාන සතියෙන් සලකින් විහාසන රූපාකාර ඥාන සියල්ල ලැබුණා. ජීවිත ආනාපාන සතියේ පාදක කරගෙන ඉතිවි දසකසන භාවනාද, දස අසුභ භාවනාද, එවැගේම ධක්ඛින් සාකාර ධානද, ධම්ම විහාර ධානද, අරූප ධානද සියල්ලම ඉතාම ශීඝ්‍රයෙන් ඒ භූමියේ තමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්තා. ආනාපාන සතිය තමයි පිවිසීමේ දොරටුව. මේ 15 වන සීලම බුදුරජාන් වහන්සේලා බුදු බව ලබන්නේ ආනාපාන සති භාවනාවෙන් පිවිසෙගෙනයි. නියම් සලක බැලීමේදී එදවස් ශාන්තිනායකයන් වහන්සේ රාත්‍රී ප්‍රේම් කාලයේදී ආනාපාන සති භාවනා මුකුට ඇති සමසතලිස් කර්මස්ථාන සමුර්ධ කොටගෙනයි භූමියේ නිවාසාන ස්මෘති ඥානින් අතීත භව සංසාරයේ කල්ප අසංගධනන් ඈතට දකින්න සමත්ුනේ. රාත්‍රී නැදියම් කාලයේ දිව්‍යන් චක්ෂුරදි ඥානයේ නරණීපදින සුගත දුගත යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන නානාවද සත්ක ප්‍රජාව සහ සකල ලෝක ධාතීන් දැක ගන්න සමත් වුණා. ඊළඟට තමයි පටිච්ච සමුප්පාද ණයකරණයට විපස්සනා ලදා අලුයම බ්‍රහ්ම මූර්තියේ උදාවන සුභ මොහොතේදී දස දහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ලෝකුරා බුදු පදමේට පත්වී වදාළේ. නවාදහාදි බුදුගුණ දස බල ඥාන චතුරු වෛසාදම්භයක් ඥාන චතුරු ප්‍රතිසම්විධාවක් ඥාන ෂට්විද බුද්ධ ධර්ම ෂට් අභිඥා බුද්ධ සංඥාන සෝල සංඥාන තිසත්ත්‍ය ඥාන සත්සත්ත්‍ය ඥාන සත් අසාධාන ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥාන ප්‍රතිලාභෙන් ලෝකුරා බුදු බාට පස්සේ ශාන්තිනායකයන් වහන්සේ විමාශයක් මුල්ලේ නිවංසු වලඳලා බ්‍රහ්මාරාධිනී පුළිගෙනයි ලෝකයේ තැමෙන්ද දම්සක් පැනකින් දේශනාවෙන් බෝට ධර්ම දේශනා පැවැත්වේ. අතිනිස් ප්‍රස් අවුරුද්දක් මුල්ලේ දෙසූ දහම් වැස්සෙන් කමුණු සූවිශාසන්කය 60 කෝටි 50 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරයට පැමිණේවා. ඒ අතරත ආනාපාන සති භාවනා සම්බන්ධ දේශුණු දේශනා රාශියක් ත්‍රිපිටක ධර්මයෙන් අපට දැක ගන්න සලස්සලා තියෙනවා. මේ මාතෘකාත්මක ගාථාව අපි නැවතුවලක් පැහැදිලි කරගෙන ආනාපාන සති කර්මස්ථාන භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේද කියන එක හොඳින් තේරුම් ගැනීමට සාවධාන වෙමු. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුකුබ්බම් පරිචිතා යත බුද්ධේන දේශිතා සෝ උමං ලෝකම් සබාසේති අම්මා මුත්තෝව චන්දිමා. මෙතන යථා බුද්ධේන දේශිතා කියන වචනයෙන් ප්‍රකාශ වෙනවා ලෝකුණා බුදුරජාණන් වහන්සේ දෙසුණු පරිද්දෙන් ආනාපාන සතිය වැඩිමයි මෙතන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ සාරවත්ඥන් වහන්සේ හැර වෙන කොතෙකුත් යෝගී වරු ආනාපාන සතිය වඩලා තියෙනවා ධ්‍යානත් වඩලා තියෙනවා නමුත් ඒගේ ආනාපාන සති භාවනාව මම විශේෂානි සංසය පිසු පමණයි. ඒ කියන්නේ සංසාර සැපති ලෙස පමණයි. සර්වඥන් වහන්සේ මෙන්න මේ දේශනා කරන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ වැඩෙන ඇතේ ආනාපාන සතිය දිනු කිරීමයි. ඒකයි යථා බුද්ධේන දේශිතා සර්වඥන් වහන්සේ දේශු පරිද්දෙන් ආනාපාන සතිය වැඩි යුතුයි. අනුකුබ්බන් පරිචිතා කියන්නේ ආනාපාන සතිය තියෙන පියවර 8ක් විදිහට වෙන් කරන්න. පියවරවල් 8ක් තියෙනවා. පරිච්ඡේද 8ක් තියෙනවා. අනුසංගි 8ක් තියෙනවා. මේකයි යක බුද්ධයන දේශිතා අනුකුබ්බන් පරිචිතා. සර්වඥන් වාසේ දේශු පරිද්දෙන් ආනාපානය අනුපිළිවෙලින් ප්‍රගුණ කරන්නට ඕනේ. පරිපූර්ණ සුභාවිතා කියන්නේ මෙය බාගත නෙමෙයි අදාළ කළ නෙමෙයි ආවට ගියක් නෙමෙයි පරිපූර්ණව සර්වප්‍රකාරයෙන්ම විසසේම සුභාසිත සුභාවිත වන සේම පුරුදු කරන්නට ඕන. එවැගේම සෝ ලෝකම් පබාසේති ඒ යෝගාවචරය විශ්වාස නමක් වූ විබෞද්ධයෙක් වූ අබෞද්ධයෙක් හරි මේ භාවනා මාර්ගයේ වැදුවා නම් තමන්ගේ ජීවිතය ප්‍රභාස්වර කරගන්නවා ආලෝකමත් කරගන්නවා බබුලවා ගන්නවා කුලෙදෙන්ද රසනස්පක් බොහෝ දාසක බලා ගැනීම කුසඳමනලක් වාගේ මුළු ලෝකේම තමන් බබුලවනවා. මෙන්න මේ කොහොමද බබුලවන්නේ කියන එකයි අපිට දැන් තේරුම් ගන්නට ඕනේ. ආනාපාන සති කියන වචනයෙන් විසල තේරුම් කරගන්නේ ආන අපාන සති කියලා පද තුන මෙතන තියෙනවා. ආන කියන්නේ ආශ්වාසය, අපාන කියන්නේ ප්‍රශ්වාසය, සති කියන්නේ සීතලීම. එතකොට ආන අපාන පද දෙක සංදි වෙනකොට ආනාපාන සති ශබ්දයක් එකතු කරනකොට ආනාපාන සති. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක පිළිබඳව නැදිදීම කරන සිහිය. ඒකයි ආනාපාන සති. ඒක නැවත නැවත ධ්‍යාන බාට සමුනා ගන්නා තාක් දීනු කර ගැනීමට භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා. ආනාපාන සති හෙවත් ආශ්වාස ප්‍රශ්වාස දෙක සිහි කිරීම වශයෙන් වඩන භාවනා. ඒ කියන්නේ උපචාර සමාධි අර්පණ සමාධි මාර්ගඵල දක්වාම නදීපිය ආනාපාන සති භාවනාව. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලස්සන උපමාවක් දේශනා කළා කියන්නේ. ඒ කියන්නේ ඉනි අනුපිළිවෙලකුත් තියෙනවා මේ භාවනාව දඬ කීර කුජ්ජක් වශයෙන්. ඒ කියන්නේ අරඤ්ඤ ගතෝවා, රුක්ඛ මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා මේක තන සුවා ගන්නට ඕනේ. ආරණ්‍ය කියන්නේ ගම්මානයෙන් බබ 500ක් දුර පිහිටේ සේනාසන. උක්කමල කියන්නේ උපද්‍රවයන්ගෙන් තොර මේක දස් හෙවන. ශුන්‍යාගාර කියන්නේ ජනතාවගේ හැසිරීමෙන් තොර මේක ස්ථාන. ඉතින් මේ මාගේ ස්ථාන හැම දිනකටම නැති බැවින් තමා කැමති තැනක තමාගේ විවේකයේ හදාගන්න අපි පුරුදු වෙන්නට ඕන. ඊළඟට දේශනා කළ ඉරියව්ව. විසීදති කල්ලම්කම් ආභජිත්වා උදින් කායම් පනිධාය. ඒ කියන්නේ වෙන භාවනා කර්මස්ථාන වලට උදුකාය කෙලින් කබාගෙන වාඩි වී කියලා නීතිගත වෙලා නැහැ. ආනාපාන සතියට නීතිගතයි. ඒ කියන්නේ උදින් කායම් පනිධාය. උදුකාය කෙලින් කීපවාගෙන කල්ලම්කම් ආභජිත්වා බද්ධ පරියන්කේ බැඳගෙන පරිමුඛං සතිං උපට්ඨිතවා භාවනා කමඨානට සිහිය හරියට පිහිටුවාගෙන වාඩි වී සිටි. ඒ කියන්නේ භාවනාවේ මූලම අත්‍යවශ්‍යම. හැබැයි භාවනාව දිනුවට ප්‍රතිලෙන් පස්සේ හිතගෙන පුළුවන්, පරිදිමිනේ පුළුවන්, සත්‍යපීගෙන සුපුරුවා. ඒකනේ ධ්‍යාන බවට හිත දිනුනන් පස්සේ මානුවේ නාම කියලා නියතයක් නෑ. ධ්‍යාන බවට යනක හිතේ සමාධිය තහවුරු කරන පුරුසයි ප්‍රමුඛය කියන කබාගෙන වාඩි වීම අවශ්‍යයි කියලා සරුවක්යන් වහන්සේ දේශනා කළේ. හැබැයි ඒක රහසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි උදුකයි කෙලින් කබාගෙන නැතිව දෙන්නේ හරි හඳින් හරි නැමෙගෙන හිටිය මේ ආශ්වාස ප්‍රශ්වාස සුලංග හැල්ල අපි නාසිකාග මුදෙනිය යනවා. නාසිකා ඇතුලේ වාගේ දැනෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙන්නේ මේ භාවනාවේ සමාධියක් උපදවන්න හැකි වෙන්නේ නාසිකා අග දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස දෙන්නොත් තමයි. එතකොට ඒක දැනෙන්නේ නම් උඩුකය කෙලින් තියෙන්න ඕනේ. උඩුකය කෙලින් තියෙන්නේ ඉතා සියුම් හුස්ම රැල්ල නාසිකාග හැපීම සිදුවෙනවා. අනිත් කාරණේ තමයි මේ ධ්‍යාන භාවනා කියන උතුම් අවස්ථාව සපයා ගන්නට වාඩි වීමේ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වන්න ඕනේ. වැඩි වේලාවක් පවත්වන්න නම් වේදනාවක් දක්ුණක් නැතුව පෙළෙන්නට ඕනේ. අපේ ශරීරයේ පිටුපොඳුරට 18ක් තියෙන පුරුක් ඇට මේවා ටිකක් නැමින තිබුණේ මාංශ පේශිවල කටු කැවීමෙන් අපට වේදනාවක් ඇති වෙනවා ටික වේලාවකින්. එහෙනම් ඉතිරියවෙන් වැඩි වේලාවක් සිටිය නොහැකි වෙනවා. ඉතින් කොන්දියට තේලිය හරිය తీරිදෝ කියනවා නම් අපේ මනස වැඩ කරන ප්‍රධාන කාර්යාලය වෙන මොළයට අවශ්‍ය විදියට නියතික ධාවනය වෙනවා. පහසුවෙන් ධාවනය වෙනවා. අර ශරීරයේ කටුපේනිය මාසපේශවල නොතර වීම නිසා වේදනාවක් නැතුව පෑ දෙකේ තුනේ හතරේ පහේ ඉඳ පුළුවන්. අන්න ඒක නිසා උඩුකය කලින් කබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් කරුණු දෙකක් කියුණානි. උඩුකය කලින් කබා ගැනීම උසාසියෙන් හුස්ම රැල්ල පවා නාසිකාව දැනගන්න පුළුවන්. අනිත් බොහෝ දේනාව වේදනාවෙන් තුරේ සමාධිමත් සිටින්න පුළුවන්. මෙන්න මේක නිසා උඩුකය කියන ප්‍රබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට දේශනාව සඳහන් වෙන්නේ කරුණකන් සතින් උපත්කෙත්ව. සතින් කියන්නේ ස්මෘතියනේ, සිහියනේ. මේ සිහියේ කරුණකන් කියන්නේ නාසිකා අගට පිටුවා ගන්න තෝනේ. ඒ කියන්නේ කර්මස්ථානියට අභිමුඛව පිටුවා ගන්න ඕනේ. නිදසුනක් වශයෙන් අපි ගන්නේ කැඩපත. යම් කිසි කෙනෙක් කැඩපතේ මුහුණ බලන්නේ සමව දල්වාගත් ඇසෙන්නේ ඕනෑමට වඩා දල්වගෙන බලන්නේ නැහැ නේ තමන්ගේ මුහුණ කැඩපතේ. පියාගෙන බලන්නේ නැහැ නේ සමව බලනවා. සමව බලන්නේ තමන්ගේ මුහුණ දිශේ කැඩපතේ. ඒ වගේ තමාගේ නාසිකා අග ඉක්මන් නොවි, සමාන නොවි, අමතක නොවි මනසින් ඒ සිත පිහිටවා ගන්න ඕනේ. ඒකයි පරිමුඛන් සතිය උපට්ඨපෙත්වා. ඊළඟට එතන උපට්ඨපෙත්වා කියන උපය කියන උපසර්ග පදයෙන් කියන දැඩිව සිටිවාගෙන ස්ථිර ලෙස සිහිය පිහිටවා ගන්න ඕනේ නාසිකාග. දැඩිව සිටිවා ගන්න ඕනේ. ඒ වගේම සත්‍යමත්ව සිටිවා ගන්න ඕනේ. අනුහිත නොවන හැටි සිහිය පිහිටවා ගන්න ඕනේ. ඒකයි උපට්ඨපෙත්වා කියන පදයෙන් තමයි දේශනා කළේ. ඒකෝට දැන් සකල ශරීරයේම නිශ්චලයි. ඒ කියන්නේ බද්ධ පරියන්කෙන් වාඩි වුණ වම් අත මතු පිට දකුණු අත තබාගෙන අත් දෙකේ මාපක ඇඟිලි දෙක තුඩින් තුන ගැරෙන හැටි තබා ගන්නවා. ඒකෝට මුළු ශරීරයේම ඒකාබද්ධයි. ශරීරය නිශ්චලයි. ඊට පස්සේ ඇසිතියවත් පුළවන්නේ එස් බෝලේවත් යහා මෙහා හරවන්නේ. තමාට තියෙන්නේ දැන් ශරීරයේ සම්පත් වූ බැවින් හුස්ම ගැනීම හෙලීම දිහාවට හිතේදීමයි. ඒ හුස්ම ගැනීම හෙලීම පාසා නාසිකා දොරටුවේ පළමුවෙන් සිදුර දෙකින් ගනි. හැබැයි ටික වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ සිතේ සංසුන්ව පවතිනකොට එක නාසිකා සිදුරෙන් තමයි ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන්නේ. ඒක පයෙන් පැටම ආර වෙනවා. උදේ 6 ඉඳලා 7ට ඒක බොරුපෝකි. 7 ඉඳලා 8ට තව බොරුපෝකි. මේ විදිහට දවසේ පයෙන් පැට ආශ්වාස ප්‍රශ්වාස නාසිකා දොරටු දෙකටම මාරු වෙනින් තමයි පවතින්නේ. ඒක භාවනා කරන්න නම් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දේශනා කරන්න තියෙනවා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. මේ මුළු කර්මස්ථානීයම මේක වචනින් ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ 16 ආකාරයකට මේ භාවනා විස්තර කරන්න තියෙනවා. ඒ සියල්ලම මේ වචන දෙකින් ප්‍රකාශ වෙනවා. සතෝව අස්සසති. ඒකම සිහියෙන් ආශ්වාස ගන්න. සතෝ පස්සසති. සිහියෙන් ප්‍රශ්වාස කරන. මේ සතෝ ඒම කියන වචනින් කියන්නේ සිහියෙන් අවධාරණය. ස්ථිර වශයෙන් සිහියෙන් ආශ්වාස ගන්න. ඉතින් අපි ප්‍රවේශම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑකමින් හුස්ම ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම රඳවා ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම පිට කරන්නේ නැහැ. ස්වභාවික සිදුවෙන්නරෙන් බෝල් හුස්ම ගැනීම හැදී. අපට ඒක වැඩයි. මේ හුස්ම ගැනීම හැදීම අපාසා අන්‍ය විදෙක නෙවෙයි මනසින්නේ සමාධිමත් සිහියෙන් අනික්ෂිත සිහියෙන් ඒ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල දිහා බලන සිටීම. ඉන්නේ බලන සිටීම සඳහා අපට ප්‍රායෝගික වශයෙන් කියන උපදිෂ්ඨික අනුගමනය කරා. ඒකයි අර අනුපුබ්බම් පරිචිතා කියන බණපදයෙන් කියවෙන්නේ. ආනාපාන සතිය අනුපිළිවෙලින් ඕනේ හුරු කරගන්න. ඒ අනුපිළිවෙල අපි සලකා බලමු. දේශනා පාළියේ තියෙන්නේ දීගං ආසසන්තෝ දීගං ආසසාමීත පදානාත්‍යාදී පදන්ති පේළියක්නේ. එතන කියනවා පද 16ක්. මේ පද 16න් අපි හතරක් පමණ පළමු කොට තෝරලා ගනිමු. දීර්ඝ ආශ්වාස, දීර්ඝ ප්‍රශ්වාස කියන එක පාඩියයි. ප්‍රශ්ව ආශ්වාස, ප්‍රශ්ව ප්‍රශ්වාස පාඩියයි. සම්බකා ප්‍රතිසංවේදී පාඩියයි. ප්‍රශ්න දෙංකා සංකාරම් පාඩිය. මේ පද හතර අපි ඉස්සර තෝරගනිමු. එතකොට දීර්ඝම අස්සසන්තෝ දීර්ඝම අස්සසාමීති පදානාති කියන්නේ අපට මේ දීර්ඝ දීර්ඝ හුස්ම ගන්නවා කියන වචන වශයෙන් හිතන්න එහෙම නෑ. දීර්ඝ ආශ්වාස බව පදානාති දැනගන්නවා. Taman නුවණින් දැනගන්නවා පමණයි. මේ දීර්ඝ ආශ්වාස මේ දීර්ඝ ප්‍රශ්වාස කියන වචන භාවිත කරන්නේ හිතින්වත්. භාවිත නොකොට මේ හුස්ම රැල්ල දිගින් පවත්නා බව නුවණින් වටහා ගැනීම අවශ්‍යයි. කෙටි හුස්ම ගැන කියන්න. මේ කෙටි හුස්ම කෙටි ආශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් කියලා වචන වශයෙන් හිතන්නේ නැහැ. අපට තියෙන්නේ කෙටි හුස්මක් බව නුවණින් දැනගැනීම පමණයි. ඊළඟට සම්බතය ප්‍රතිසංවේදී කියන තැන සමාන යෝගාවචරයන් හිතෙනවා දෙක තුනේ පටන් විසදක්වා සකල ශරීරයේ දිහාම බලන් දෝනි කියලා කියනවා. එතන සම්බකාය ප්‍රතිසංවේදී කියන්නේ ආශ්වාස සියල්ල ප්‍රශ්වාස සියල්ල කියන එකයි. කාය කියන්නේ සමූහයනි එකක් නෙමෙයි. කාය කියන්නේ සමූහය. යම්කිසි රාශියක එකතුවයි කාය කියන්නේ. රූප කාය, නාම කාය, හස්ති කාය, අශ්ව කාය, හත කාය මුලින්ම සමූහයක් එක්කාසු කොට කියන වචනයක් මේ කාය. එතකොට ආශ්වාස කාය කියන්නේ සබ්බ කාය කියන්නේ ආශ්වාස සමූහය. ඒ කියන්නේ හුස්ම ගැනීම කියන එක හුස්මක් නෙමෙයි. හුස්ම රැල්ල කෝටි ගානක් ඔතන එකතු වෙලානේ මේ හුස්ම ගැනෙන්නේ. ඒක පරමාර්ථ කලින් හිතන්නේ නැහැ. නමුත් ඒක භාවිත කරන ආශ්වාස සමූහය. ප්‍රශ්වාස සමූහය. කොහොමද ශබ්ද කාය වෙන්නේ? ඒ කියන්නේ ආශ්වාස ගැනීමේදී ආශ්වාස ගන්න පටන් ගැනීම සිට අවසානයේ දක්වා සිහියෙන් බලා සිටීමයි. ඒක තියෙනවා මුල මැද අග දැකීම. පටන් ගැනීම පැවැත්ම අවසන් වීම. කොහොමද පිටකිරීම දෙකේමයි? මොකද පිටකරන්න පටන් ගැනීම පිට කරමින් සිටීම මොකද පිටකිරීම අවසන් වීම. කෙනෙක් කරන නෙමෙයිනේ ස්වභාවික සිද්ධාක්නේ අපිට තියෙන්නේ මේ මුල මැද අග කියන තුන් ස්ථානියම අමතක නෙවෙයි මනා සිහින් බලා සිටීමයි. ඉතින් මේ බලා සිටීමට නිකන් පුළුවන් කමන්නේ. ඒකට ගන්න ඕන දැඩි විස සිහිය. අනිසර උපමාවක් තියනවා නේද? ඒ කියන්නේ කලාවේම හැදිලා, කලාවේම වැඩිලා, මිනිස්යන් අතරටපත් නොවේ, නිදන්නේ වැඩුනේ. වසුපැතිය දමනය කරගන්න සමති ගොකල්ල දුගම දිග රැහැනකින් මන්දක් ගහල සත අල්ලගන ගොකු ශක්තිල කන්නක බඳිනවා. දෙන්නේ දඩක්දර ඒ හරතා මුළු පලාත්ම දෙවලක් කරගින් දුවනු අහිෙන්නේ. ඒ ලංුව තිීන කන්දුවන ගොල දුවන අන්තිනයේදී කනුවලඟ පැටිල කටීය දුවන්න බැදුන වැකර ගන්නවා. උන්දිර දෙක තුනක් කෑමක් නිදී වතුරක් නිදී ගොකල්ලා මේක ප්‍රශ්නීය සතාව අල්ලගෙන බැඳලා නා විදලා දමනය කරගන්නවා වැඩක ගන්නවා. ඒ වගේ අපි ජීවිත කාලයක් නිදන්නු සිතක් වශයෙන් ප්‍රතිපදිනු සිතට ආනාපාන සතිය ආත්ම දමනයක් ඒ වගේම ආත්ම ශාන්තියක් සලසා ගන්නට නම් මෙන්න මේ සතිය කියන රැහැනේ ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු කරගෙන අර නාසිකා අග අරමුණෙහි සිත කලින් දකින්න ඕන. එතකොට මෙන්න මෙහෙට මේ සඳහා අවශ්‍ය වන්නේ වීර්ය සම්ප්‍රයුක්ත ඥානයෙන් යුක්ත සිහියයි. වීර්යයි ඥානය සිහියයි කියන මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ සිද්ධිය කරන්නේ. ඉතින් දැඩි වීර්යක් ඕන ඉදි අවුල වෙනස් කරන්න තියෙන්නේ. ඒ වගේම අවබෝධයක් ඕනේ මෙතෙන්දී සිහිය පවත්වා ගන්න කොහොමද කියලා දැනගන්න. ඊළඟ සිහිය අවශ්‍ය වෙනවා හරියට ඉදිරිපිටවා ගන්න. සමහර කෙනෙක් මේ මුලේ මැද අග ශ්‍රේණි ශරීර අභ්‍යන්තරයේ පිටවනවා. ඒක සරුවක් යන වාසිය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කියන්නේ ආශ්වාස ගැනීමේදී පතන් ගැනීමේ මුල නාසිකා දොරටුව මැද හෘදය අග නාභිය. ප්‍රශ්න පිටි කිරීමේදී මුල නාභිය මැද හෘදය අග නාසිකාව කියලා හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම උගන්වනවා. නමුත් බෞද්ධ භාවනාවට ඒක අවශ්‍ය නැහැ. සර්වඥයන් වහන්සේ සිදුවන කේම ඒ පිළිවෙත ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකෙන් බොහෝ යෝගීන් අනුතරයට භාජන වෙනවා, රෝගාබාධයන්ට භාජන වෙනවා. උදාහරණයක් ලෙස නිලමනාග බලන්න කිව්වේ නාසිකා දොරටුවේ පමණයි. ඒ නාසිකා දොරටුවේ ආශ්වාස ගැනීම, ආශ්වාස පැවතීම, ආශ්වාස අවසන් වීම, ප්‍රශ්වාස කියන්නේ හුස්ම ගැනීම ආරම්භ වීම, හුස්ම ගැනීම පැවතීම, හුස්ම අවසන් වීම. මේ අවස්ථා තුන බලන්නේ නාසිකා දොරටුව ආගයි. හැබැයි තියෙන තව සමහර විට හිතෙන්න පුළුවන් නාසිකා අග කඩපතිමින් බලන්න වගේ බලන්න ඕනේ නේද? එහෙම නැහැ. අපිට අවශ්‍ය වන්නේ නාසිකා දොරටුව නෙමෙයි. එතන නීති කරගෙන හුස්ම රැල්ලයි. එතන නීති කරගෙන හුස්ම රැල්ල බැලීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. හුස්ම රැල්ල දැන් විශ්වනාක් වශයෙන් අපු ගන්නේ ජනවාරි මාස වගේ කාලෙදී මේ පීඩාන එළිමහනකට වෙලා වැඩක් කරමින් ඉන්නකොට අපිට දැනෙනවා නාසිකාවේ මේ පින්න ඇති වෙන අපිට වෙන සුදු පාටට දුනිසිලි වගේ පින්න ඇති වෙන අපිට වෙන භෝෂෙන්නේ ජීතලා බණ්ඩාර වෙන මුරලි පැත්ති ගියාම මුලට තේරුම් ගන්න පුළුවන් අර නීදුලේ ආග්‍රාණය වෙනවා නීදුල පිට වෙනවා නාසිකාවේ දුරු වෙන සුදු පාට අන්නේ වගේ හුස්ම රැල්ලා අපේ නාසිකා දොරටුව මෙතනම පිටවෙනවා. ඒක අපි තේරුම් ගන්නයි ඒක හැපෙන තැනගෙන අපට අවධානය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ නාසිකාව දකින්න ඕන කියලා මේ නියමයක් නැහැ. අපිට දකින්න ඕන තමයි තියෙන ආශ්වාස ප්‍රශ්වාස සුලංග වෙලයි. හැබැයි මේක වායු ධාතුවක් කියලා හිතන්නේ නැහැ. මේක හැපෙන ලාපෙන වහිය හිතන්නේ නැහැ. දැනෙනවා දැනෙනවා හිතන්නේ නැහැ. මේක රූප කලාපයක් කියලා හිතන්නේ නැහැ. සනාත කමිනීමේ පිළිවෙතක් තමයි ආනාපාන සතියෙන් කියන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ පිළිවෙත තමයි උගන්වන්නේ. ඒක නිසා පළමුව ආනාපාන සතිය උදාසනාවට හරවන්නේ නැතුව සමත වශයෙන් වඩන්නටයි මේ පිළිවෙත. ඒකට දැන් මේ නාසිකාබරතුලේ ස්වરૂපය හෝ හදමුදුකම සටහන් හිතන්නේ නැතුව හැපීම නිමිති කරගෙන ආශ්වාස ප්‍රශ්වාස හුස්ම සුලම් වෙන්නේ මුලමඟ අග අවස්ථා තුනේ තියෙන හැටියට සුදුපවත් වෙනවා. එතනද තමයි පස්සම් භයම් හුස්ම සංසිඳින පටන් ගන්න. ඒ කියන්නේ අපේ ජීවන වේලාවක අපට හුස්ම වේගෙන් වැඩ කරනවා. හෙමින් යන කොටියට ටිකක් අඩු වෙනවා. වාහිත ගන්නවද තවත් අඩු වෙනවා. වාදිනවද තවත් අඩු වෙනවා. අපි සංසුන්ව නිදා ගන්නවද තවත් අඩු වෙනවා. ඒ වගේ මේ හුස්ම රැල්ල මෙහෙකරන්නේ මුලින් අවදානිකත්වයෙන් විශාලත්වයෙන් කියන්න පුළුවන්. නමුත් දෙයින්ට අඩු වෙලා විතේ සම්පත් වෙන්න සාම සිංහාදපත් වෙනවා. සමාන විතේ හුස්ම නැති තරමට ආවි දැනෙනවා. හුස්ම නැති වුණාම නෙමෙයි. හුස්ම නැති අවස්ථාව කියන්නේ හතරෙනි ඔක්කොම ඒ හුස්ම නැති අවස්ථාවෙන් එකක් නෙමෙයි මේක. මේ අවස්ථාව කියන්නේ අර හිත සංසිඳීම නිසා හුස්ම ගන්න සංසිඳෙනවා. දෙකට කියන පස් සම්භූමි කියලා පස් සම්භයම් කාශංකාර. දැන් අපට මෙන්න මේ මූලික හැඟීම් මාතෘකාවෙන්නට ඇති නාසිකා දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස සුලංග ගැනීම බලාගෙන එහි සිහිපීතුවාගෙන ඉන්නකොට තීරු හුස්ම වූ කෙටි හුස්ම එවාගෙන හුස්ම වාරයේ මුලමඳාග අවස්ථා තුන හුස්ම රැල්ලේ සංසිඳීමක් කියන මේ අවස්ථාවන් හතරම දැක ගැනීමට පුළුවන් වුණා විනාඩි 15ක් තරම් සිදු කාලය තුල මේ කෙටි කාලයේ තුල ඉච්චුන පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මේක ගැනීමෙන් අපි මුලින් කියවනේ භාවනාවේ තියෙනවා පියවර අටක් කියලා පළවෙනි පියවර ධනම කිරීම. ධනම් කිරීම නම් ආශ්වාස හුස්මෙන් ගන්නකොට ආශ්වාස එකයි එකයි එකයි කියන සරක් හිතෙනවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස දුකයි එකයි එකයි අයමත් ආශ්වාස ගන්නකොට ආශ්වාස දුකයි දුකයි දුකයි මේ විදිහට අටක් වූ දහයක් දක්වා ආශ්වාස ප්‍රශ්වාස දෙක ගණන් ගන්න. එතකොට ගණන් කිරීම භාවනාවක් නොවේ. ඉන් කායෝගික පුහුණුව. ඒ කියන්නේ හිත විසිරී යාම නැලක් වීම සඳහායි ගණන් කිරීම. ගණන පැටලුණා නම් හිත විසිරී ගොස් ඇති බව තේරුම් ගන්න පුළුවන්. ගණන පැටලුණේ නැත්නම් නැවත ගණන් කිරීම අවශ්‍ය නැහැ. හිත පස්සේ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචන දෙක පමණ භාවිත කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාස වචන දෙක දැන් දුගුෂ්මක් නම් ආශ්වාස ආශ්වාස ආශ්වාස කීප වතාවක් හිතන්න පුළුවන්. ප්‍රතිනිෂ්ම නම් මෙච්චර වෙලාවක් හිතන්න බෑ. අන්න ඒකයි පදානාති අවබෝධ කරගන්නවා කියන්නේ. ඊළඟට ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මුලමඳාග දෙකීමක් එවාගේම සංසුන් ආශ්වාස ප්‍රශ්වාස දෙකීම මනස සිහියෙන් කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙරණිති පහළ වෙනවා. ඒ කියන්නේ දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක ඇහැට පේන්නේ මේක නිමිත්ත චිතිත පේන්න පටන් ගන්නවා. මුනිසිරුවක් වාගේ නාපාත සුදක් පේන්න පටන් ගන්න නාසික අග ආසන්නේ. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. පරිකර්ම නිමිත්ත. හැබැයි ඒක නම් අපි කිසියම් පැකීමක් නැතුව අපේ වැඩියට කරන්න ඕනේ. ඊළඟට යනවා මේ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බවට පත් වෙනවා. සුදු කුළුන් ගොඩක් වාගේ, සුදු වළාකුළු වාගේ, සුදු චක් වාගේ, සුදු මල් ලක්ති වාගේ සුදු පාට පේන්න පටන් ගනි. ඒක උද්ඝා නිමිත්ත. සාමත් නැහැ හිතේ නිම සමාධිය. උද්ඝා නිමිත්ත අවස්ථාවේ ඇති සමාධියට කියන්නේ පරිකර්ම සමාධි. මෙතන මුල්ම සමාධිය. කාර්යනියම සමාධිය. ඉන්නකත් කියලාදී හොඳට පුරණ යනකොට තවත් විනාඩි කිහිපයකින් මේ සුභපාත පුළුවන්කොට සුභපාත වලාකුළුවාගේ සුදු සුදුසුදු වර්ණයේ වඩා ප්‍රභාස්වර දුසෙන වර්ණයක් බවට පත් වෙනවා. ඒකද තමයි පති නිමිත්ත කියන්නේ. හැබැයි රූපාවචරය ඕක බලන්න හිතෙනවා. බලන්න හිතපු ගැටි වෙනවා. හැබැයි නරකත් ආනපානේ වඩාලිමුට තමත් ලැබෙනවා. මෙන්න මේ ප්‍රතිභාව නිමිත්ත ලැබෙනකොට ඒක අපි ගෞරවයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන කරමින් ඒක ඉෂ්ට කරගන්න ඕනේ. මේ ප්‍රතිභාව නිමිත්තනේ තහක් පවතිවා කියලා භාවනා කරන්න. මේ ප්‍රතිභාව නිමිත්තනේ 10ක්, 15ක්, 20ක්, 45ක් ඒ ප්‍රවතිව ආධුවසින් විස්තර කරගන්න ඕනේ. එසේ ප්‍රතිභාවනි මේ විස්තර කරගන්න අවස්ථාවේ තුන සමාධිය තුයන්නේ උපචාර සමාධිය. හැබැයි තාම නිම සමාධිය නෙවෙයි. මෙතෙන් කිතුප්පමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන් යොත් වැඩගත්ම සිහිගැනීමක් අවශ්‍යයි. මේ ප්‍රතිභාවනි මේ ලැබුණාම භවනා යෝග්‍යයන් තුන මම දැන් සම්පූර්ණයි. මේ ප්‍රතිභාවනි තුනම වේවා මූලිකයාව දකුණට සාරිකේ වමට සාරිකේව ආදිවාසී මේ සම්බන්ධව කුරුචිරියම් කරන්න ජීවත් වෙන්නේ ප්‍රතිභාවනි තුනක් නෙමෙයි භාවනා සලා පිළිවෙල. එනිසා මේ ප්‍රතිභාවනි තුනක සෙල්ලම් කිරීමෙන් අලකින්න ඕනේ. ඉතා ගෞරවයෙන් අරිද බුදු පිළිවෙලවසේනමක් කෙරියක් යම් ගෞරවයක් නම් ඒ වගේ ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. දැන් උපෝතීලයට සදාම් කරන්න තියෙන්නේ ඒ ප්‍රතිභාවනි ත්‍ස්තිරව තබා ගන්නම නිවැරදි කිසිවක් නැහැ. කාමච්ඡන්දා නිවැරදි නැහැ. ත්‍රිණාමි හිතියට සමාධිය නිසා සමාධියේ හිතේ ඉන්ද්‍රිය ධර්ම ඉතින ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත් වෙනකොට අර ප්‍රතිභාවනි නිත්‍ය මාර්ගම කරගෙන කුසුමරල්ල ප්‍රේසිය පුරුතුවාගෙන එකවරටම චිත්‍රකාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලැබෙන නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර ප්‍රසන්නයක්, පුදුමාකාර සතුටක් මේ විගාමි නිදිනේ වෙනවා. හැබැයි යෝගාවචරය නාතිමුදින එතුණු කමෙන් මෙන්න ප්‍රථම අධ්‍යාන ඊළඟට තමයි ඒක නැතිරෙන මෙන්න දෙති අධ්‍යාන එහෙම හිතන්න පුළුවන්. ඒකමරදී එතෙන්දී වරෝපදේ සත්‍ය නැසෙයි. කන්‍ය භවනා කමතයන් කුතුකක් පිළිගෙන තිබුණ ජීවන කරන අවස්ථාවේදී වරෝපදේ සරස්යයි. වරෝපදේ සනාතු කරන්න ජීවත් අතරමං වෙනවා. ඒක නිසා උදා කරුණාවෙන් මත මතක් කර තබන්නේ මේ භවනා කමතයන් ගැන දැනගෙන ගන්න භවනා වැඩිමේදී අලපුරුදු ගුරුවරයෙකුගේ උපදේශයක් අවශ්‍ය බවයි. ඊළඟට දැන් ඒ පළමුවෙන් ලැබෙන සමාධියේ ඊටම ශනිතම ඇති වෙනවා. හැබැයි නැගිටින්න දෙපා. එනිලාමි උකා සසුනුවනින් විශ්මනින් සිටිනට වෙන සමාත නීමක භවනා මෙන්නු කරමි. ආනපාන සතිය. අයමත් අයමත් වෙන සියවර දහස් වරේ සමාධිය ඇති වෙන්නේ නැති වෙනවා. එහෙම ජීවිතයේ නැතමන්න පුළුවන් වෙන ස්ථිර කරගන්න. ඒ කියන්නේ ඉරිලාව අධිෂ්ඨාන කරන්න ඕනේ ඥානාකාරණ ප්‍රතිභාවනී කර්මයේදී උපක් විචාර ප්‍රතිසෝපේ කාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානය විනාඩි පහක් පවතිවා අධිෂ්ඨාන කරන. එනි සිද්ධේ විනාඩි විනාඩි 10ක් විනාඩි 15ක් කොහොම කාලෙ දික් කරන්නේ මේ සමාධිය පාත් ගන්න. හැබැයි මේ සමාධිය ශක්තිමත් බවටපත් වුණාම ඒක තියෙනවා තස් ආකාරයකින් වශීකා පුරුදු කරන්න. ආවර්ජන සමාප්‍රඥ අධිෂ්ඨාන විත්තාන පච්චවේකම කියලා. මේ වාක්‍ය සාකච්ඡා වේලාවකදී වඩාත් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පංචවිධ වශීතාවෙන් වශී බවට සමුනාගෙන දැන් තුන් ආනාපාන ප්‍රථම ඥානෙ ලබාගෙන ඉහි අංග තුන හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවත මුදු ප්‍රමුණ කරන්න ඕනේ. ප්‍රමුණ කළකම තමයි අන්තිමට දෙවෙනි ධ්‍යානය සඳහා යොග කරන්නේ දෙදෙනි. ඉතින් දෙවෙනි ධ්‍යානයක් ලබා ගත්තා මේ ප්‍රශ්නෙකින් සිහාට පමුණවාගෙන තුන්වෙනි හතරවෙනි ධ්‍යානය දක්වා යනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන වශීකාවය හොඳින් ප්‍රගුණ කරගන්න අපේක්ෂිත උදාසනාවට හරිනේ නැහැ. උදාසනාවට හරින්නේ නැතුමත් නිසාද මේ ධ්‍යාන වශීභාවය ප්‍රගුණ කරගන්න තුරු සමාධිය ශක්තිමත් නැහැ. සමාධිය ශක්තිමත් නැති උපසනාව ගන්න ගියේ යෝගාවචරය සමාත අඳුරු ගැබකට ප්‍රේෂණාව දෙන්න පුළුවන්. දැන් සමථ භාවනාවෙන් තොරව විපස්සනා භාවනා වැඩිමදි සිදු වෙන්නේ ආලෝකයෙන් තොරව අඳුරකාමරයක යමක් අතිපිට ගාලා දැක ගන්න වගේ මේ සමාධිමත් බාටපත් වූ සිතක් ඇති යෝගාවචරයාගේ සමාධි ආලෝකයෙන් තොරවනි ඉතාම සූම් නාම රූප බව අරමුණු කොට විපස්සනා වඩන්න මේක නිසා මේ ආනාපාන සති භාවනාවෙන් හෝ විලක් සමත භාවනාවකින් ධ්‍යාන තත්ත්වය සමාධි ශක්තිය සාහවුරු කරගන්න අතුරු විපස්සනාවට දස නෙගැදීම වැදගත් වෙනවා. සමත භාවනාවේ ප්‍රයෝජන සාස්වක් තියෙනවානේ. සමත භාවනාවේ ප්‍රයෝජන පහක් අපේ පරිණි අර්ථ කතාවල විස්තර වෙනවා. ඒ කියන්නේ නිත්‍ය ධම්ම සුඛ විහරණය. මේ සමත භාවනා ලාභිය මේ ජීවිතේ මහාන සුවයෙන් සතුටු වෙන්නේ කෙනා. විපස්සනා පාදකානි සංසය. ඒ කියන්නේ විපස්සනාට බැස ගැනීමට මේ සමත භාවනා දුරටවත් වෙනවා. සමත භාවනා ලැබුව කෙනෙකුට විපස්සනා වඩන්න පහසු වෙනවා. විපානි සංසය. අභිඥා පාදකානි සංසය. අපිට අභිඥා පහක් කියනවනේ. පුරුදු විද නිවසේත පරිචිත විද්‍යාන පුරුවේ නිවාසානුස්මෘති නිවන් චක්ෂුර විඥාන කියලා. මේවා ලබන්නට මේ සමත භාවනාවෙන් ලැබෙන ඥාන අත්‍යවශ්‍ය වෙනවා. නිසා ඥාන අභිඥාට පාදක වෙනවා. හැබැයි ඒ ගැන විස්තර තවදුරටත් පැහැදිලි කරන්නත් වෙනවා. මේ ආනාපාන සති ඥාන වලින් අභිඥාට හරින්නේ බෑ. ඒක හරින්නේ කසන භාවනාවෙන් පමණයි. අනිකාරණය තමයි නිරෝධ සමාපත්තියනි සංසය. ඒ කියන්නේ ධ්‍යාන බවට සත් නෂ්ට සමාපත්ති බවට පත්වේ ධ්‍යානාභය තමයි අනාගාමී කෙනෙකු රහත් කෙනෙක් නිරෝධ සමාපත්තිය සමාදින සමත් වෙන්නේ අනිත්‍යයට බෑ. නිසා නිරෝධ සමාපත්තියනි සංසය මේ සමත භාවනාවෙන් ලැබෙනවා. අනිකාරණය තමයි ඉන්නේ ප්‍රේත වශයෙන් ගන්නවා නම් ප්‍රථම ධ්‍යානෙ මහා බ්‍රහ්මතලයේ කියන තුන්වෙනි ධම්ම තුලට ගෙනියන රජුට ඒ ධ්‍යානයට අනුරූප ධර්මතලයන් ඉදදීම භව විශේෂාන් සංස්කෘයි. ඒකට දැන් මෙතින් ගැපු නැවතරා හඳුන්වන්න දෙන්නේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාව. මේ ආනාපාන සති භාවනාව වැඩිමින් තමයි සංකාණයේ විකාරක වේගය යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ සිතේ මේ අහසේ මාළිගා හදාදා ඉන්න කෙනෙක් පුරුද්ද මොනවාක් නෑ මාළිගා හදනවා හදා වැටෙනවා. ඒ කියන්නේ මේ සමාජයේ සිතේ කිසිම ස්ථාවරයක් නෑ. මේක මේ කර්මෝ කරේ විසිරී යනවා. හරියට අලු ගොඩකට බන්නු ගල් කැටයන් නිසා අලු විසිරී ගියා වගේ. ගල් කැලේකට ගල් කැටයක් දී තබලක් දැම්මම ගලේ චංචල වෙනවා වගේ. වාහකී නිමු කුඩිය විතරම සුලෙන් සලෙන් වාගේ අපේ මිනිසකේ කාර්මමක නැතු නිතර චලනය වෙනවා විසිරියනවා. මෙන්න මේ විසිරෙන සිට සංසංකර ගැනීමට ඇතිකම පිළිවෙත භවනාවයි ආනාපාන සති භවනාවයි. රාහුල ස්වාමීන් වහන්සේට මහා රාහුල වාද සූත්‍රයේදී ආනාපාන සති භවනාව භවනා කර්මස්ථාන හතක් උගන්වනවා. ඒක ආනපාන සතියේදී උගන්වලා තියෙන අංශය යෙපිතේ චරණික ආස්වාස ප්‍රස්වාසා තීති මුදිතාව නිරුද්ධන්ති කියන අවධාරණය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ආනාපාන සති ධ්‍යානෙ ප්‍රදේවා නම් මරණසන්න මොහොතේ අන්තිම සිත අන්තිම හුස්මදල්ලක් දැකීමෙන් නිරුද්ධ වෙනවා. ඒ කරන්නේ සිහිය දිනු වෙනවා. දැන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ධාර්ම සත්‍යයෙන් මේක අදා බෙහෙතක් නෑ. ඒ සරස්වති ධෘතේ සරස්වති තෛලයේ නෙද්දේ ඉස්සරතාල භාවිතා වුණානි. දැන් එහෙම වැඩි ඇත්තෙන්නේ නෑ. නමුත් ඒ වගේ බෙහෙතක් නෙමෙයි ආනාපාන සතිය දිනපතා පුරුදු කරනවා නම් ධාර්ම සත්‍ය වඩිනවා. අලු අභිදාන අලියන් කාලයේ ප්‍රයත් පමණ බද්ධ කාර්යයන්ෙන් ආනාපාන සතිය වැඩුවොත් ඒ හේතුයෙන් උකාම ඉක්මනින් ධාරණ ශක්තිය වෙනවා. වෙනත් කෙනෙක් ගණනාවක් පාඩම් කරන පාඩමේ විනාඩි ගණනාවකින් පාඩම් කරගෙන ධාරණය කරන තරම් ශක්තිය ආනාපානසති භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණය ආනාපානසති භාවනා වැඩිීමේදී තමයි ජීවිතයේ පිළිබඳ මේ ප්‍රශ්නයන් ගැටුම්තර විරාකරණය කරගන්න හැකි වෙනවා. ඒකේ සමහර කෙනෙක් බොහෝ වැඩ කරලා මහන්සි වෙලා ගමන් බිමන් ගිහලා විහිසි ගාලේ ඉන්න මොනවාරි මත්පැන් ටිකක් පානය කරලා නිවන් ගන්නවා. නමුත් ආනාපානසති හැම වෙලෙම ඕනෑතරම් මහන්සිලා වැඩ කරලා මහන්සි අවසාන මොහොතේදී අත්පාමුණකට දුහෝණී කරගෙන ඇඳපිරලා හරි පහසු තැනකට වාඩි වෙලා හරි ආනාපානසති වඩන්න විනාඩි 10ක් පුදුමාකාර කායික සංසිඳීමක් මානසික සංසිඳීමක් තමයි ලැබෙනවා. අඩුගාන විනාඩි 10ක් හරි එකේ ආනාපානසති හිත පිහිටුවාගෙන හිටියානම් අය පහක් හයක් සති කියලා නිදාගෙන හිටියේ කෙනෙකුට වාගේ කායික පහසුවක් දැනෙනවා. ඒක නිසා මේ කායික වශයෙන් පහසු වීමට මානසික වශයෙන් සංසිඳීමට මේ ආනාපානසතිය මහෝපකාරී වෙනවා. සමහර විට විසඳා ගන්න බැරි යම් යම් ප්‍රශ්න ආවම භවම වේදනාවටපත් වෙනවා මිනිස්සු. ඒ අවස්ථාව කොහොම අත්තර දාලා කියන්නේ සිටින් ඒ අත්තර දාලා ටික වේලාවක් ආනාපාන සතිය දෙන්න. විනාඩි 10ක් 15ක් ආනාපාන සතිය දෙන්න. ඉතින් ඉස්සෙල්ලා හිතා ගන්න මට මේ අසවල් ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවා. හිතාගෙන ආනාපාන සතිය වඩමු. ඉතාලම පහදිනව දෙවිතෙනෙක් කියනවා මේ මනසට වැටෙන්න පටන් ගන්නවා සමාධියේ ප්‍රශ්න පිළිතුරු. මනසට වැටෙන්න පටන් ගන්නවා සමාධියේ ප්‍රශ්න පිළිතුරු. මොනතරම් පුදුමද? මේ පිටතරම් දෙයක් නැහැ සම්මරුණගත ලැබෙන ආනිසංශ. හිත ස්වභාවිත කළා නම් ඒ තරම් අර්ථයක් මේක කොහොමද ලැබෙන්නේ දෙවිතෙනෙකුට ලැබෙන්නේ. ඒක නිසා ආනාපාන සති භාවනාව ඉදිනෙදා තමයි ජීවිතයට ප්‍රශ්න නිරාකරණය කරගන්න කායික සෝයෙන් සුවපත් වෙන්න මානසික සෝයෙන් සුවපත් වෙන්න එවාගේම සිය නිවෙස්වල සමගිය වැඩෙන්න එවාගේම සම්සුන්ව ජීවත් වෙන්න සම්සුන්ව කතා කරන්න සම්සුන්ව ඉදිරියට යන්න අලාභයේදී අයසේදී එවාගේම නින්දාවේදී දුක් කරදර වලදී කම්පාන වෙන්නේ නාභේදී යසසේදී ප්‍රශංසාවේදී රාගින සතු සම්පත්තියේදී උද්දාම වෙවි මනසුමුණින් ගත කරන්න කුදුම සත්‍ය මේ ආනාපාන සති භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. බොහෝ යෝගාවචරයෝ නොකඩවාමි භාවනාව අවුරුදු ගානක් වැඩලා අපි ඉදිරියේ ප්‍රකාශ කළ කිනානේ ස්වාමීනි මේ ආනාපාන සති භාවනාව අපිට දැන් අත්හරින්න බැරි ආහාරයක් වෙලා. ඒකෙන් මේ නිවිදිය අපට ආනිසංස ලැබෙලා තියෙන බොහොම නිරෝගී. ඔයගේ බොහොම සුඛ සම්සේ. ඔයගේ අපිට ජීවිත ප්‍රශ්න නෑ. ලෝකේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න අපට නෑ. ඒවත් නිසාද මේ ආනාපාන සතියෙන් අපේ සුඛ සම්සේ වෙලා තියෙනවා. කලබල වෙන්නේ මේ විදිහට පෞද්ගලික ප්‍රයෝජන ලබා ගන්න හැකි අපේ ජීවිතේ බොහෝ දෙනෙක් කියලා තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා බෞද්ධ අබෞද්ධ නිවි පැවිදි හැම කෙනෙක්ම මෙලව සුවසේ ජීවත් වෙන්න. එවාගේම වාසනාවන්ත ජීවිත පවත්වන්න සමදි සම්පන්න ජීවිත පවත්වන්න එවාගේම ගැටලුවක් නැතුව ජීවිත පවත්වන්න නිරෝගී ජීවිත පවත්වන්න මෙලව ජීවිත පවත්වන්න රාගයෙන් නිවනට පිවිසුණු ජීවිත ගත කරන්න නිවනට යොමු වෙච්ච ජීවිත ගමන් කරවන්නට නම් ආනාපාන සතිය දිනපතා පුරුදු කළ යුතුමයි. එතකොට මේ ආනාපාන සතිය ඒ දිගේ වඩන අතරට තවත් මේ සම්බන්ධව දීර්ඝ විස්තර විවරණයක් නැවත අවස්ථාවක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මත්සාද අද බෞද්ධ ලෝකයා විශේෂයෙන් භාවනා සම්බන්ධ උද්යෝගයක් අතිශයින්ම පවත්වනවා. නිසා භාවනා පිළිබඳව නිවැරදි මාර්ගයක් ඇතුව අපේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාතික බෞද්ධයෝ මහ පාරමී ඇති පුණ්‍යවන්ත බෞද්ධයන් බැවින් මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලබා ගන්න සමර්ථ වෙනවා. එනිසා ඈතීතයේ පටන් වූ ලෝකයේම බෞද්ධ ලෝකයේම ශ්‍රී ලංකාවට ගෞරව දක්වනු ලබන්නේ ලංකාද්වීපයේ සියලුම සත්‍රාය කරුණ ඇති බැවින් දහස් වලකට ගියත් හිත සමාධිමත් කරගන්න පුළුවන් කියලා. එනිසා ඊහු දිනේ වාසනාවන්ත රටක ජීවත් වෙන වාසනාවන්ත බෞද්ධයන් ඇතුළත අපට මේ භාවනාවෙන් අදාළම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. මෙරදී මේ භාවනා මාර්ග ඉදිරියට ගමන් කරන්න වෙනන්නේ. එනිසා මේ සම්බන්ධව නැවත අවස්ථාවල අපි කරුණ ඉදිරිපත් කරන්න ලැබුණොත් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකමත් මෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා මේ ශ්‍රී ලංකා දීපයේ 2006 වසරත් මුළුමනින් නිර්මලව ගෞතම සම්බුද්ධ ශාසනයේ ධ්‍යාන අභිඥා සමාප්‍රත්‍ය විපස්සනා ඥාන මාර්ගඵලාභයෙන් ගැඹුරුනා සේම ඉදිරි කාලයේදී සම්බුද්ධ ශාසනාන්තයේ දක්වා වරුදු 5000 පිරිනතුරුම නැවත නැවත ශ්‍රී ලංකා දීපයේ ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා විපස්සනා මාර්ගඵලාභයෙන් පහළ වෙමින් සරුවක්ම සාතු සාජෝත්තමයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් පරණලාගෙන සම්බුද්ධ ශාසනයේ උසස් අර්ථයන් විලාගෙන මේ බුද්ධ ශාසනය ලබන්නේ තියෙන උසස්ම ප්‍රතිඵල ලබා ගැනීමට තව තවත් අපේ පුණ්‍යවන්තයන්ට වාසනාව ලැබේවා උදාපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත නීතිලිය පතන් බබතලේ දක්වා විසෙන පාරමී පුණ්‍ය වාසන ඇති ප්‍රේසාක්ති මහානුභා සම්පන්න දෙවියෝගේ බ්‍රහ්මයෝගේ ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ සිංහල බෞද්ධයන් අතර තේජෝ බල පරාක්‍රමී යුතුව බහලව මේ බුද්ධ ශාසනය ලබන්නේ තම උසස්ම භාවනා ප්‍රතිඵල ලබාගෙන දෙවියන් සහිත ලෝකයාට නිවන් මඟ ආලෝකමත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා විතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දිනකටම ඉදිරි අනාගතයේදී මේ ආනාපාන සති භාවනාව මුදුන් පමුණවා ගැනීමටත් එමගින් උපචාර ධ්‍යාන අර්පණ ධ්‍යාන මුදුන් පමුණවා ගැනීමටත් ධ්‍යාන මාත්‍රයකින් නොනවති සමථ භාවනා සියල්ලම අර්පණා බවට පමුණුවමින් භාවනා වඩා අවසානයේදී විපස්සනා ඥාන දිනු කරගෙන තම තම බලාපොරොත්තු වන අදිගුණ බෝධ්‍යානයන්ගේ ලෝකෝත්තර අනාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා ළමං ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර දෙවියන් සහිත ලෝකයාට පින් අනුමෝදන් කරමින් කරමින් අපේ ආශිර්වාදයෙන් මුදුන් පමුණවා ගන්න. ආකාශත්ථාච භුම්මත්ථා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථාච භුම්මත්ථා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථාච භුම්මත්ථා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පංචශීලයේ පුනිත ධර්මශ්‍රවණයේ කිරීමෙන් අත්පත් කරගත් කුසලානිසංස බලයෙන් රත්නත්‍රයන් භාවින් සමිත මෙලෝකල්ලේ ජාග්‍රාණියක් වූ තිරවර පතු බෝධීන් අදරාමර ස්ථාන්ත අනාමහ නිවන් සුවක් වේවා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.